ශාසනීය දෙමින් මේ වගේ සේවයක් කරන්න අවස්ථාව ලැබීම අපේ භාග්‍යයකට සලකනවා. එහි වැඩි ගෞරවය ගෞරවනීය ලොකුහාඳුරන් වහන්සේටත් සීලවන්ත ස්වාමීන් වහන්සේටත් හිමි වෙනවා. ඒ වගේම අපට සිව්පස්යෙන් උපස්ථාන කරපු ඔබ හැමදෙනාටමත් එහි ගෞරවය හිමි වෙනවා. පින්තුනේ අපේ ධර්මයෙන් ලබන ප්‍රධානතම ආනිසංස දෙස බලන විට පෙර ලක්ෂණයක් තමයි අපි ජීවිත කාලයේ එකට සමගියෙන් ජීවත් වීම විතරක් නෙවෙයි අපේ ජීවිතයේ පරමාර්ථය වෙන්නට ඕන. බොහෝ අය කියන්නේ අපි බොහෝම කාලයක් එකට සමගියෙන් හිටියා, අපි වචනකින්වත් හිතරි දෙන දේක් කතා කරේ නැහැ කියලා සමාජයට කතා කරනවා තියෙනනේ. එහෙම ඉන්න නැත්තම් හොඳයි. නමුත් පින්නතුනි, ඒකෙන්ම ජීවිතයක සාර්ථකත්වය මනින්න බෑ. යම්කිසි කෙනෙක් අපි ඇසුරු කිරීමේ සාර්ථකත්වය බලන්නේ අපි ඇසුරු කරපු කාලයේදී අපි කරපු කියපු දේවල් වලින් කොයිතරම් දුරට අපේ සිත දියුණුනාද, අපේ හිත අකුසල ධර්මයන්ගෙන් මිදුණද, සිත පිරිසිදු වුණාද, ආධ්‍යාත්මික දියුණුවාද, ඒ එකට හිටිය කාලේ කරපු ක්‍රියාවන් වලින් අපට කොයිතරම් දුරට සුගතියට යන්නට ඒක උපකාරී වෙනවද, ඒ වගේම අපට දුකෙන් නිදහස් වෙන හේතු වෙනවාද කියන කාරණය මතයි අපේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ උන්වහන්සේට ලැබිච්ච ඥානයන් අතුරින් සුවිශේෂ ඥානයක් තමයි චතුපපාද ඥානය කියලා කියන්නේ. සත්‍යයන් එක භවයකින් චුත වෙලා නැවත භවයක උපදින ආකාරය ගැන උන්වහන්සේ ඉතාම පැහැදිලිව දැක්කා. ඒ දැකීම සමගම බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍ය ගැන අප්‍රමාණ අනුකම්පාවක් ඇති වුණා. ඇයි එහෙම ඇති වෙන හේතුව? එහෙම ඇති වෙන හේතුව තමයි මේ මනුස්ස ලෝකේ ඉඳලා මිය යන බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ ඉපදෙන්නේ මනුසාත්ම භාවයට පහළ ස්ථානවල සතර අපායයි. ඒ සතර අපාය අතුරනොත් බොහෝ දෙනෙක් ඉපදෙන්නේ කොයි ලෝකෙද? බොහෝ දෙනෙක් උපදින්නේ ප්‍රේත ලෝකේ. ඇයි ඒකට හේතුව? ඒකට ප්‍රධානතම හේතුව තමයි පින්වත්නි ලෝභය, නැත්නම් අවිජ්ජා, දැඩි ලෝභය කියන අකුසල විතරකේ. ජීවිත කාලයේ තිබෙච්ච දැඩි ලෝභයේ හේතුවෙන් තමයි බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ දුගතිගාමී වෙලා විශේෂයෙන් ප්‍රේත ලෝකෙට යන්නේ. මෙහිදී අපි තේරුම් ගත යුතුයි ලෝභ කරන්නේ මොකටද කියලා. ඇතැම් විට අපට හිතෙන වෙනත් ඇගේ දේවල් වලට ලෝභ කළා, වෙනත් ඇගේ දේවල් සොරකම් කරපු නිසා මේ අපාය යන්නේ කියලා. එහෙම යනත් ඉන්නවා. නමුත් වෙනතින අපි තේරුම් ගත යුතු ප්‍රධානතම දේ තමයි මේ මරණයට පත් වෙලා දුගතිගාමී වෙලා විශේෂයෙන් ප්‍රේත ලෝකෙට යන අය ඒ තත්ත්වයට පත් වෙන ප්‍රධානතම හේතුව තමයි බාහිර අයගේ දේපළ වලට ආසාවෙන් නෙවෙයි. ඇතැමිට අපේම ඉඩකඩම් වලට, අපේම ධනයට, අපේම දරුවන්ට, ඥාති මිත්‍රාදීන්ට ආසාවෙන් මිය ගිහිල්ලා තමයි බොහෝ දෙනෙක් දුගතිගාමී වෙන්නේ. මෙන්න මේ අනුසර පින්නතුනේ අපි හොඳට තේරුම් ගන්නට ඕන. ඒ නිසා අපි ජීවිතේ විටින් විට ඇත්තෙම පුළුවන් නම් දවසට දෙතුන් වතාවක් හරි S2 පියාගෙන ටිකක් කල්පනා කරලා බලන්න මේ අපි සන්තකව අදට තමන් දැනට සන්තකව තමන් සතුව තියෙන දේවල් අත්හැරියොතින් අත්හැරෙන මොහොතේ තමන්ගේ හිත ඒ සඳහා සෝදානන්ද කියලා බලන්න. ඒ සියල්ලක්ම මොහොතකින් අත්හරින්න පුළුවන් මානසිකත්වයකද තමන් ඉන්නේ කියන එක නිතර නිතර කල්පනා කරලා බලන්න. අන්න ඒ දේ නැත්නම් ඉක්මනින්ම මේ හැකියාව අපි ඇති කරගන්නට ඕන. බුදුහාමුදුරුවෝ මේක අපට දේශනා කරන්නේ සබ්බේ පියේහි මනාභාවෝ නානාභාවෝ විනාභාවෝ අභින්නං පච්චේති ධම්මං. අපි කැමති, අපි ප්‍රියමනාප සියලුම දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන්න සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. ඇයි එහෙම මෙනෙහි කරන්න කියලා දේශනා කළේ? පින්නතුනි, ජීවිතයේ අවසාන මොහොතේ මේකට හේතු හදාගන්න බෑ. කලින් අපි මේකට සූදානම් වෙලා ඉන්නට ඕන. අන්නේ සූදානමේ පෙරහුරුව තමයි දන් දීම කියලා කියන්නේ. ඒ අත්හැරීම නිසා තමන්ගේ හිතේ ලොකෝ කුසලයක් වැඩි වෙනවා. ඒ අත්හැරීම කොයිතරම් දුරට අපි කල යුතුද කියන එක බැලුවොතින් සාමාන්‍යයෙන් අපි සතෙකුට සිව්පාවෙකුට කෑම ටිකක් දීමේ ඉඳන් ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානේ පූජා කිරීම දක්වා විවිධ මට්ටමෙන් අපිට මේ පරිත්‍යාගය සිදු කරන්න පුළුවන්. ඒ වගේම ආවාස පූජාවක් කිරීම දක්වා අපිට නොඑක ආකාරයෙන් මේක සිදු කරන්න පුළුවන්. මේක ඉහළටම ගිහිල්ලා ආත්ම සුඛ පරිත්‍යාගය අපිට දැනට මේ මොහොතේ තියෙන සොයක් තියෙනවා නම් ඒක අත්හැරීම දක්වාම මේ පරිත්‍යාගය දින වෙනට ඕන. දැන් ඔබ හොඳ පුටුවක වාඩි වෙලා ඉන්නවා නම් වෙන අපහසු කෙනෙක් ආවතින් ඔබ සෝනානන්ද ඔය පිටුව දීලා ඔබ බිමින් වාඩි වෙන්න නැත්නම් හිටගෙන ඉන්න. පිනුතුනි මේ හැකියාව අපට ඇති වෙන්න ඕන. එහෙම ඇති නොවෙනවා නම් අපි මෙතෙක් කල බනහපු එකේ ලොකු අඩුවක් තියෙනවා. මෙන්න මේ හැකියාව ටිකෙන් ටික අපේ දියුණු වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. කවදාහරි දවසක තමන්ගේ ලේන් කෙරෙන් බිහි වෙච්ච දරුවෙක් සාසනයට පූජා කරන්න ඕන කියන හැඟීම තමන්ගේ සිතේ කොතන හරි තියෙනට ඕන. මේ අතුමාව කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් තමාතුමාව 100ක් හරි ගිහිල්ලා මම මේ කුසලය කරන්න ඕන කියන හැඟීම ඔබේ සිතේ ඔබේ හදවතේ කොතනම හරි තැනක තැම්පත් වෙලා තියෙනට ඕන. මේක තමයි පිළිතුරු නිහිරම පරිත්‍යාගය. සම්බදානං ධම්මදානං ජිනාති කියපු විදිහට ධර්ම දානය කියලා දෙයක් විදිහට සැලකනවා. ආමිස දානය අතරින් මේ සුවිශේෂ දානයක් විදිහට සැලකනවා. අපේ රටේ අතීතයේ යම්මල තාත්තලා දරුවෝ හදද්දී යටි හිත එක්තරා ප්‍රාර්ථනාවක් තිබුණා. මොකද ප්‍රාර්ථනාව? ඒ තමයි තමන්ට ලැබෙන දරුවෙක් සාසනෙට පූජා කරන්න ඕනේ කියන හැඟීම. ඒ දරුවන් අතරුණු පිනතුනේ නිකන් නෙවෙයි. ඒ අන්තයට ලැබෙන දරුවන්ගෙන් හොඳම පින්වන්තම ලස්සනම දක්ෂම ළමය තමයි සාසනෙට පූජා කළේ. අනිත් දරුවෝ ඔක්කොම ඉඳි හොඳම ළමයා තමයි සාසනෙට දෙන්නේ. අන්න එවැනි සාසනයකින් පෝෂණය වෙච්ච ජාතියක් සහ ආගමක් තුළින් තමයි මේ සම්බුදු සසුන ආරක්ෂා වෙලා විශේෂයෙන් ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ වෙලා ඒ ග්‍රන්ථාරූඪ කරපු ධර්මය ඊට කලින් වසර 200කට අධික කාලයක් කටපාඩමේ රැගෙන වෙලා මේ සද්ධර්මයේ පොත්පත්වල ලියලා ලෝකෙට ප්‍රචාරය කළේ ඒ ශ්‍රී ලාංකික අම්මල තාත්තලගේ ඒ අතීත දූපතුන්. එනිසායේ අතීත දෙමව්පියන්ගේ දරුවෝ විදියට වර්තමානින් ඔබ මේ වැඩිහිටිය අය තරුණයි විතරක් නෙවෙයි මේ පුඩා දරුවන් මෙතන ඉන්නවා. පාසලන දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ගේ හිතේ වුණත් මේ හැඟීම කවදා හරි ඇති වෙන්නට ඕන. ඒ දරුවෙකුට මහාන වෙන පුළුවන් නම් පැවිදි වෙලා මේ ශාසන සේවය කරන්න ඕන. එහෙමත් බැරි නම් තමන්ගේ ළඟම ඥාතියෙක් දරුවෙක් හරි අනාගතයේ මේ ශාසන දායාද කරන්න ඕන කියන හැඟීම මේ වැඩිහිටියගේ විතරක් නෙවෙයි තරුණයගේ විතරක් නෙවෙයි මේ පාසල අවදීන දරුවන්ගේ හිතෙත් ඒ හැඟීම කොහෙද තියෙනට ඕන. අන්න ඒ ප්‍රාර්ථනාව නිසාම මේ විශ්වයේ ඉන්න ඉහළම කෙන් ඇති දරුවන් ඔබේ දරුවන් ඇල ඉපදෙලා මේ ශාසනය සෝභමාන කරනවා. අද පින්වත්නි අප ධර්ම දේශනා සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ බහදුතුන් වහන්සේ දේශනා කරන තීනිමානි බික්ඛ වියකුසල මූලානි කතමානි තේරි. අකුසල මූලයන් තුනක් තියෙනවා. මොනවද? ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. අකුසලය කියන්නේ සබ්බේ වියකුසල ධම්මා අදෝභාවං ගමනීයා කියලා සඳහන් කරනවා. සියලුම අකුසල ධම්ම තමන් පල්ලෙහාට හෙළනවා. හිත අපිරිසිදුව යමක් අපි කයෙන් වචනයෙන් සිතින් කරනවා නම් මේවටයි අකුසල කියලා කියන්නේ. අපේ තියෙන අදක්ෂතාවය, අපේ හිතේ තියෙන කිලිටිභාවය, හිතේ තියෙන කළුපැත්ත, හිත යටත් ගන්න ස්වභාවය තමයි අකුසලය කියලා කියන්නේ. ඒ අකුසල ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ඒක පංච නීවරණ හැටියට බෙදෙනවා, නීවරණ හයක් විදිහට බෙදෙනවා, දස සංයෝජන විදිහට බෙදෙනවා. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා කෙලස් 1500 දක්වා මේක එක එක ප්‍රවේද වලට බෙදලා යනවා. අනේ සියලුම අකුසල ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ තමයි ලෝභය, යමකට තියෙන දැඩි ආශාව, නැත්නම් කැමැත්ත, රාගය. මේ වගේ නොයෙක් වචන වලින් මේක විස්තර කරන්න පුළුවන්. දෝෂ අකුසල මූලං, හිතේ තියෙන ද්වේෂය, අමනාපය අකුසල මූලයක්. මෝහ අකුසල මූලං, හිතේ තියෙන මුලාව, නොදැනීම අකුසල මූලයක්. මේ තුනේ ස්වභාවය කොහොමද? ලෝභය හටගන්නේ අපේ අස්කන්නා සහ දේන්ද්‍රිය වලට යම් අරමුණක් එනකොට ඒ අරමුණ සුබ නිමිත්තක් නම් සුබ නිමිත්තේ නේ අවස්ථාවේදී අපි ඉන්නේ අයෝනසෝ මනසකාරයෙන් නම් අනුවණින් මෙනෙහි කිරීමෙන් නම් අන්න ඒ වෙලාවේ යමක් ගැන අපට ආසාවක් හට ගන්නවා. ඇසෙන් දැකෙන රූපයක්, කනෙන් අහන ශබ්දයක්, නාසයෙන් එන ගඳ සුවඳක්, දිවට එන රසයක්, කයට එන පහසක්, හිතට එන අරමුණක්, මෙන්න මේ දෙයක් සුභසහගත දෙයක් නම් ඒ වගේම ඒ වෙලාවේ අපි ඉන්නේ අනුවණින් නම් බාහිර රූපයට නැඹුරු වෙලා නම් අපි ඉන්නේ අයනසෝ මනසකාරයෙන් නම් ඉන්නේ ඒ දේ ගැන අපට දැඩි ආසාවක් හටගන්නවා. මේක තමයි ලෝභයේ ලක්ෂණය. ඊළඟ අකුසල මූලය තමයි දෝෂ අකුසල මූලං, ද්වේෂ අකුසල මූලය. අපි යස්කන්න ආසාදී අරමුණට එන්නේ තමන් අකමැති අරමුණක් නම් ඒ අකමැති අරමුණ එන වෙලාවේ තමයි අයනසෝ මනසකාරයෙන් නම් අපි ඒක පිළිබඳව දැඩි අවධානයෙන් නම් නොහිටියේ අපට ඒ අසුභ අරමුණ ගැන ද්වේෂයක් හටගන්නවා. හිතේ විරසක බවක්, ගැටීමක්, ද්වේෂයක්, අමනාපයක් හටගන්නවා. මේ ලෝභ ද්වේෂ කියන අකුසල දෙකම හටගන්නකොට අපි ඉන්නේ සතුටෙන්ද දුකෙන්ද? ඇත්තනම පිළිතුනේ අපි මානසික දුකෙන් ඉන්නේ, සතුටෙන් නෙවෙයි. අපි ඇත්තටම සතුටෙන් ඉන්නේ මේ ලෝභය අඩු වෙච්ච පමණට, මේ ද්වේෂය අඩු වෙච්ච පමණට. ඒ වගේම මෝහ අකුසල මූලං, මෝහය මුලා වීම. ඇහැට රූපයක් දකිනකොට කන ආදී අරමුණු වලට යම්කිසි අරමුණක් ගෝචර වෙද්දී එහි යථා ස්වභාවය පිළිබඳව අවබෝධයෙන් නොසිටියොත් අපි ඒ වෙලාවේ මුලාවටපත් වෙනවා. පින්තුනේ අපි මේ කරුණු තුන ටිකෙන් ටික අපි ඉදිරියට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය කියලා. අපේ හිත තමයි හැම දෙයකටම, හැම ධර්මතාවයකටම පූර්වාංගම වන්නේ, පෙරට කොට යන්නේ කියලා සඳහන් කළා. එතකොට අන්නේ සිත ගැන අපි දැඩි අවධානයෙන් ඉන්න ඕන. අපි බොහෝ විට බාහිර දේ ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. තමන් ඉදිරියේ පේන පුද්ගලයන් ගැන, දේවල් ගැන, ඒ වගේම තමන්ගේ ඇඳුම ගැන, තමන්ට කවුරු හරි හානියක් කරාවිද කියන එක, නැත්තම් තමන්ගේ දරුවන් ඥාතීන් ගැන, ඉඩකඩම් ගැන, ගේට්ටුවේ ලොක් එක දැම්මාද කියන එක ගැන බොහෝ අවධානයෙන් අපි ඉන්නේ නේද? රෑට දොර ලොක් කරාද කියලා දෙපාරක් බලන සමායදනේ. දොරත් ලොක් කළා, දොර ළඟට ඇතැම්ද පාටිස්සු ගුද්දානවා සතෙක්වත් දෙන්නේ නැති විදියට. හොඳයි, ඒ පිළිබඳව අපට අවධානය තියෙන්න ඕනේ පිනතුනි. නමුත් බලන්න ඒ අවධානය, ඒ සුරක්ෂිතතාවය, ඒ රැකවරණය තමන්ගේ සිතට තමා දෙනවාද කියලා බලන්න. අපි ඇහෙන් රූපයක් දකිනකොට ඒ දකින රූපය අරබයා තමන් දැඩි ආසාවක්, කැමැත්තක්, රාගයක් ඇති වෙනකොට එතෙන්දි තමන්ගේ හිත කොයිතරම් ඒකෙන් මුදවා ගන්න තමන් දක්ෂද කියලා බලන්න. ඒ වගේම තමන් දකින අහන දේවල් වලින් හිතේ ගැටුමක්, විරසක බවක්, අමනාපයක් ඇති වෙනකොට ඒකෙන් තමන්ගේ හිත මුදවා ගන්න තමන් කොච්චර දක්ෂද කියලා බලන්න. ඇසෙන රූපයක් පේනකොට ඒ රූපේ යථා ස්වභාවය මොකක්ද කියලා තේරුම් ගන්න බලන්න. පින්නතුනි, මෙන්න මේකේ මුල්ම පියවර තමයි අපේ සිත ගැන අවධානයෙන් සිටීම. මේකට චිත්තානුපස්සනාව කියලා කියනවා. පින්නතුනි, අපි මෙතේ කියපු කරුණු වලින් අහන්න දේවල් එහෙම තියෙද? මොකද විශේෂයෙන් අහන්න දේවල් එහෙම තියෙද? මොකක් හරි අහන්නෙම තියෙනම් අද උස්සලා අහන්න. පින්නතුනි, මේකට කියන්නේ චිත්තානුපස්සනාව කියලා. මේක ක්‍රම කිහිපයක් සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තාති පජානාති. සිත සරාගේ නම් රාගසහිත සිතක් නම් තියෙන්නේ අන්න ඒ වෙලාවේ හොඳට තේරුම් ගන්නවා තමන්ගේ හිතේ දැන් රාගය තියෙ කියලා. වේතරාගං වා චිත්තං වේතරාගං චිත්තාති පජානාති. තමන්ගේ සිතෙන් රාගයක් නැත්තන් නැහැ කියන එකත් ගන්නවා. සදෝසං වා චිත්තං වේතදෝසං වා චිත්තං වේතදෝසං චිත්තං පජානාති. සිතේ ද්වේෂය තියෙනවා නම්, අමනාපයක් තියෙනවා නම් තියෙන බවක් දන්නවා, නැත්නම් නැහැ කියන එකක් දන්නවා. සමෝහං වා චිත්තං සමෝහං චිත්තං පජානාති. හිතේ මුලාවක් මේලා තියෙනවා නම් ඒකත් දන්නවා. හිතේ මෝහයක් නැත්නම් ඒකත් තමයි දන්නවා. ඊට පස්සේ සංජිත වික්කිට සමාහිත අසමාහිත මහාගත අමහාගත සවුත්තර අනුත්තර විමුත් අවිමුත්ත මේ ආදි වශයෙන් ප්‍රභේද කීපයක් දක්වනවා. තමන්ගේ සිතේ ස්වභාවය ගැන තමා තේරුම් ගැනීම. හිතට අකුසලයක් එන එක නෙවෙයි පිනදුන ප්‍රශ්නය. ඒ සිතට එන අකුසලයේ තේරුම් ගන්න තමන් දක්ෂ වෙන්නට ඕන. මේක ලොකු දියුණුවක් තමන්ගේ. මේක තේරුම් ගන්නකොට මේ අකුසල විතරකේට හුඟ වෙලාවක් තියෙන්න බෑ. දැන් අපි කියමු අපිට කේන්ති ගිහලා ඉන්නකොට කවුරු කෙනෙක් ඇවිල්ලා කිව්වොත් දැන් ඔයා කේන්තියේ නේද ඉන්නේ කියලා. අපිට ලැජ්ජයිනේ. අපි ඉක්මනට නෑ කේන්ති නෑ කියලා මූණක් වෙනස් කරගෙන ඔළුවක් ටිකක් ගස්සලා නෑ නෑ මං කේන්තියේ නෑ කියලා කියන උත්සාහ කරනවානේ. පින්නොතේ මේක තමයි ස්වභාවය. අපි ගැනම ලැජ්ජ වෙනවා. මේක පින්නොතනේ වරදක් කියලා හිතන්න එපා. මේක තමයි හිරියොත් අප කියලා කියන්නේ. ලැජ්ජා බය දෙක ඇති වෙනවනේ මෙන්න මේ ස්ථානයේදී. අපි අද මේ සභාවක් ඉස්සරහට යන කතාවක් පවත්වන මේ දෙයට තමයි අපි ලැජ්ජාව ඇති වෙන්නේ නේ. නමුත් වෙනතුනේ හැම නෙවෙයි අපි ලැජ්ජාව ඇති වෙන්නට ඕනේ. තමන්ගේ හිතේ අකුසල චේතනාවක් ඇති වෙනකොටම තමන් ලැජ්ජ වෙන්න ඕන. තමයිගේ ආදීනව දකින්න ඕන. අනේ මට හානියක් නේද දැන් වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේදී සිත් ගැන බලන්න පුළුවන් දෙවියන් බ්‍රහ්මයන් ඉන්නවනම් මගේ හිත දිහා බලාගෙන දැන් ඉන්නේ මට මේ වගේ කෙලෙසක් ඇති වෙලා තියෙනව නේද කියලා. ආරයන් වහන්සේලා ඉන්නවනම් සිත් ගැන බලන්න පුළුවන් අය. යෑ මගේ හිත ගැන බලනව නේද කියලා. තමා දක්ෂ වෙන්නට ඕන මේ සිතිවිල්ල තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීම ලොකු දියුණුවක් තමයි. ඒක තමයි එක විට නැති කරගන්න බැරි වෙන්න පුළුවන්. අකුසල විදාක එකපාර ප්‍රහින කරන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි තමා දැනගත්තොත් දැන් මේ වෙලාවේ තමන්ගේ හිතේ රාගයක් හරි ද්වේෂයක් හරි මෝහයක් හරි ඊර්ෂ්‍යාවක් හරි තියෙනවා කියලා තමන්ට ඒ සිතිවිල්ල හුඟ වේලාවක් රැඳෙන්න පුළුවන් කමක් නැහැ. අනේ නිසා මේක ලොකු දිනුවක් වෙනතුනි. නමුත් මෙතනින් අපි නැවතින්නේ ටිකෙන් ටික විදිරට යනවා. බුදුරජාණන් වහන්සේ විතක්ක සංකාන සෝතරේදී දේශනා කරනවා තමන්ගේ හිතට අකුසල විතරකයක් ආවම ඒක දුරු කරගන්නේ කොහොමද කියලා. ඒකේ පළවෙනි අවස්ථාව තමයි අඤ්ඤ විතක්ක සංකාන කියලා දේශනා කරනවා. තමන්ගේ සිතට යම්කිසි අකුසල චේතනාවක් ආවනම් ඒ ආපු චේතනාවට විරුද්ධ වූ කුසල චේතනාවක් අපි හිතන්නට ඕන. හිතන යම්කිසි කෙනෙක් ගැන අමනාපයක් ඇති වුණා නම් දේශයක් තම මෛත්‍රිය ඇති කරගන්නට ඕන. අනේ මේ තැනැත්තා මගේම දරුවෙක් වෙලා ඉන්නේ නැති මට සංසාරයේ උදව් කරපුව කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැමිට මෙයාගේ කයින් අඩුපාඩු සිද්ධ වුණත් වචනයෙන් හොඳ වචන කතා කරන කෙනෙක් වචනෙන් වැරදි දේවල් වුණත් මියා කායික හොඳ දේවල් කරන කෙනෙක් කායික වාචිකව දෙකෙන් අඩුපාඩු තිබුණත් මියා සිතේ හොඳ සිතුවිලි සිතන කෙනෙක් කායින් වචනේ සිතෙන් තොනේම අකුසල සිද්ධ කරත් මියා මරණයෙන් පස්සේ අපාගත වෙන්නේ ඉන්න කෙනෙක් මේ වගේ කුමන හෝ ක්‍රමයකින් ඒ විතරක ගැන හිතලා ඒ විතරකයට වඩා විරුද්ධ වූ කුසල චේතනාවකින් අර අකුසල චේතනාව දුරු කරගන්නට දක්ෂ වෙන්නට ඕන. ඇයි එහෙම කළ යුත්තේ? එහෙම කල යුත්තේ පින්නතනේ අපි ගැනම හිතලා. අපේ හිතේ රාගාදී අකුසල චේතනාවක් තියෙනවා නම් පින්නතනේ අපි සතුටෙන් නෙවෙයි ඉන්නේ. අපේ සිතේ මේ වෙලාවේ දුකෙන් තියෙන්නේ, සිත කිලිටි වෙලා තියෙන්නේ. ඒ අපිරිසිදු වෙච්ච සිත නිසා අපේ මුළු ශරීරයට මේක බලපානවා. මේ මුළු අපේ පද්ධතියම වෙනස් වෙනවා. ඒ සිතවිලට අනුරූපව. ඒ වගේම සිත පිරිසුදු තියෙනකොට තමන්ගේ මුළු ශරීරයට මේක බලපානවා. මුළු ශරීරයම ප්‍රසන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ මුළු වටේම ඉන්න මිනිස්යන් විතරක් නෙවෙයි ආමනුස්සය හැම දෙනෙක්ම ඒ තමන්ගේ මනසේ ස්වභාවගෙන ඒක රස වීමක් තියෙනවා. අනේ නිසා අපි අකුසල චේතනාවට විරුද්ධ වූ කුසල චේතනාවකින් ඒ අකුසල චේතනාව දුරු කරන්න අපි දක්ෂ වෙන්නට ඕන. දෙවෙනි එක තමයි ආදීනව දස්සාවි. අකුසල චේතනාවක් සිතට ආපු වෙලාවේ ඒ ආදීනව බලන්නට ඕන. යම්කිසි කෙනෙක් ගැන අමනාපයක් රාගයක් ඊර්ෂ්‍යාවක් ඇති වුණාම බලන්න අනේ මං මගේ හිත කොච්චර ලස්සන හිතක්ද අන්නේ හිතට මේ වෙලාවේ දැන් අකුසල චේතනාවක් ඇද තිනේ සිතේ ලස්සන දැන් නැහැ නේද කියලා ඒකේ ආදීනව දකින්න අකුසල චේතනාවයි. මේකට ලස්සන උපමාවක් දක්වනවා විතක්ක සංඨාන සූත්‍රයේදීම. හරියට ලස්සනට පිරිසිදු වෙලා ඇඳ පැනදගෙන පිරිසිදු ඇඳුම් ඇඳලා ඉන්න කෙනෙක් එහෙම ඉන්න වෙලාවේදී යම්කිසි කෙනෙක් මැරිච්ච සතෙක්ගේ අපිරිසිදු කුණුවෙච්ච කුණක් ගෙනල්ලා කරේ දැම්මත් මොකක් වෙයිද? බොහොම පිළිකුලට පත් වෙනවනේ. අන්න ඒ වගේ තමයි තමන්ගේ සිතට අකුසල චේතනාවක් ආපු වෙලාවෙ හොඳ සැලකිල්ලකින් ඉන්න. අර කුණු වෙච්ච මේ කුණක් දැම්ම වගේ කියලා හිතන්න. ඉතාලම ලස්සනට තමගේ තියෙන සිත බලන්න අපේ අම්මගේ කුසේ පිළිසඳ ගන්න අවස්ථාවේ කොච්චර පිරිසිදු විඥානයක් තමයි කුසේ දැසගත්තේ. එහෙම දැසගෙන අපි ඉපදিলা මුල් කාලේ කොච්චර ලස්සනට දැක් හිටියේ. කොච්චර hina වෙලාද අපි හිටියේ. අද දිහා දැක්කාම කොච්චරයි සතුටු වුණාද? අන්‍යම ලස්සන ජීවිත ගත කරපු මට මම අකුසල සිතුවිලි වලින් මගේ සිත පුරව ගන්න හොඳ නැහැ. ඒක මගේ අම්මට මගේ තාත්තට කරන අගෞරවයක් මං. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක් ඒක. අන්නේ ගැන හිතලා ඉක්මනින්ම ඒ අකුසල විතරගේ ආදීනව දැකලා ඒක දුරු කරන්න උත්සාහ ගන්නට ඕන. තුන්වෙනි අවස්ථාවේදී සලකන්නේ අසතේ අමනසිකාර කියලා. ඒ අකුසල සිතුවිල්ල දිගින් දිගටම සිතන ගති අඩු කරන්නට ඕන. සමහර අය කියන්නේ මේක අමතක කරන්න කියලා. හැබැයි අමතක කරන්න කියන එකම නෙමෙයි වෙනතුනේ මේකෙන් කියන්නේ. මේකෙන් කරන්නේ සිහි නොකර සිටීම. දැන් පරිගණක එහෙම පාවිච්චි කරන අය මේ දරුවෝ එහෙම දන්නවා ඩිලීට් කරනවා කියලා එකක් තියෙනවා මිනිමයිස් කරනවා කියලා තවත් එකක් තියෙනවා. අන්නේ මිනිමයිස් කළා වගේ ස්ක්‍රීන් එකෙන් පල්ලෙහාට දාලා තියන්න ඕන. ඩිලීට් කරන්න ඕනේ නැහැ. ඩිලීට් කරන එක බුදුදහමේ කියන්නේ නැහැ. ඒක මහාන නෙවෙයි කියන්නේ. කිසිම දෙයක් අමතක කරන්න කියලා බුදුදහමේ නැහැ. තියෙන්නේ අසති අමනසිකාර කියලා සිහි නොකර ඉන්න. දැන් අපි Tamanට කවුරුහරි අසාධාරණයක් කරා කියලා හෝ Tamanට බැන්න කියලා හෝ ඒ කාරණේ දිගින් දිගටම හිතනකොට අකුසල විතරකයි දිගට යන්නේ. ඒ ගැන සිහි නොවන විදිහට සිහි නොකර ඉන්නට අපි දක්ෂ වෙන්නට ඕන. නමුත් අපිට ඕනලක සිහියෙන් මතක් කරගන්න පුළුවන්. ඒ ගැන කතා කරන්න පුළුවන් සිහියෙන්. අකුසලයක් සිතේ ඇති නොවන විදිහට. ඒකට අපි දක්ෂ වෙන්නට ඕන. තර් මෙන්න මේ පියවරේදී භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ අසති අමනසිකාර කියලා සිහි නොකර ඉන්න කියලා සිද්ධිය. රාගයක් ඇති වෙන දියක්, ද්වේෂයක් ඇති වෙන දියක්, ඊර්ෂ්‍යාවක්, ලෝභයක් මේ වගේ අකුසල සිතුවිල්ලක් දිගින් දිගටම සිතේනවා නම් ඒ සිතුවිල්ල දිගින් දිගටම යන්නේ නැති විදියට ඒක සිහි නොකර ඉන්න, සිහි කරන වාර ගන්න අඩු කරන්න කියලා සඳහන් කළා. මේකත් ලක්ෂණයක්. ඊළඟට සඳහන් කරනවා විතක්ක මූල සංඨාන කියලා. හිතේ අකුසල සිතුවිල්ලක් තියෙනවා නම් ඒක මුලවටම යන්නේ කොහොමද ඇති වුනේ කියලා. දැන් කවුරු හරි බැන්න නම් බැනපුක ගැන මතක් කරන්න. මේ වෙලාවේ මට බැන්න. බැන්නට ඒ ශබ්ද විතරයි හඬ විතරයි මගේ කනට ආවේ. ඒක මම ඒ වෙලාවේ නිරුද්ධ වෙලා ගියපු ඒ ශබ්ද නැවත නැවතත් සිහි කිරීම නිසායි මට මේක ඇති වෙන්නේ කියන එක ගැන Taman තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. අන්න එහෙම තේරුම් ගැනීමත් එක්කම අර අකුසල විතරක වලට දිගට මනසේ රැඳෙන්න බැරි වෙනවා. පස්වෙනි අවස්ථාව සලකන්නේ ඒකට කියනවා පටින් ගන්න ලක්ෂණ කියලා. අර මුල් පියවර හතරෙම බැරි නම් අන්‍ය විතක් වලින් බැරි නම් ආදීනව දස්සාවිත් බැරි නම් අසති අමනසිකාරුණුත් බැරි නම් විතක මුර සංඨානුත් බැරි නම් පස්වෙනි පියවරදී කියනවා දිව දත්ටි ගස්සට තද කරගෙන නැත්නම් අපි කියන දත් පුරු විකාගෙන කියලා. එහෙම හරි ඉඳගෙන මේ අකුසල විතරකේ දුරු වෙනකන් වීරය කරන්න කියලා. ඇයි මෙහෙම දේශනා කළේ පින්වතුනි? අපේ ජීවිතේ ලස්සන නැති වෙන්නේ මේ අකුසල විතරක නිසා. අන්න ඒ නිසා අපි නිතරම තමන්ගේ සිතේ තියෙන ස්වභාවය ගැන සැලකිලිමත් වෙන්නට ඕන. අන්න ඒ සිත ගැන සැලකිලිමත් වීමේ ප්‍රධානතම ක්‍රමයේ විදිහට දක්වන්නේ සතේ සම්පජඤ්ඤය. සිහිය සහ නුවණ කියන කාරණේ. සිහියෙන් සහ නුවණින් වාසය කරන්න. ඒකේ පළවෙනි පියවර විදිහට අපි රාග ద్వේෂ දෙක අඩු කරන්න උත්සාහ කරනවා. නැත්නම් කාම ඡන්ද ආදී පංච නීවරණ දුරු කරන්න අපි උත්සාහ ගන්නවා. මේක තමයි පළවෙනි පියවර. පංච නීවරණ කියන්නේ කාම ඡන්දේ, ඒ වගේම තීන මිද්දේ, ව්‍යාපාදේ, උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී මේ නීවරණ ධර්ම. සිතේ ලස්සන නැති කරන දේවල්. මෙන්න මේක නැති කිරීමේ මූලික පියවරක් විදිහට දක්වන්නේ සිහියෙන් සිටීමෙන් ප්‍රධාන වශයෙන් අපේ සිත එක සමත කමඨහනක නිතර නිතර පුරුදු කරන්න ඕන. සීල සත්ත්වෝ සුවපත්ත්වා කියන මෛත්‍රී සිටවිල අපිට පුරුදු කරන්න පුළුවන් නම් ඒත් එක අපේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. අපි මෛත්‍රී භාන ගැන හුඟක් අහලා තියෙනවා නේද? මෛත්‍රී භාවනාවේ ආනිසංසත් අපි දන්නවා හොඟා. සුඛං සෝපදී සුඛං පරිභුජති ආදී වශයෙන් අපි අප්‍රමාණව මේක අහලා තියෙනවා. හැබැයි අපි නොදැන කල්පනා කරලා බලන්න අඩුම ගානේ අපි දවසට විනාඩියක් හරි මෛත්‍රී භාවනා කරනවද කියලා. අවංකවම කරනවද කියලා බලන්න. එක විනාඩියෙන් දෙකෙන් පටන් ගන්න. විනාඩි 5ක් 10ක් විනාඩි 20ක් විනාඩි 30ක් 40ක් බලන්න මෛත්‍රී භාවනා වඩන දීර්ඝ කාලිනව. අපිට පින්නතුනි පැහැදිලි වෙනසක් ජීවිතේ දැක ගන්න පුළුවන්. මෛත්‍රී භාවනා පින්නතුනි සරල දෙයක් කියලා හිතන්න එපා. මේක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කරන්නේ ලෞකික මට්ටමේ තියෙන ඉහළම කුසලයේ විදියට. මෙත්තා චේතුමිති සූත්‍රය කියලා සූත්‍රයක් දැක් වෙනවා. සාදුකාරයක් දෙන්න බලන්න පින්නතුනි. හයියෙන් සාදුකාරයක් දෙන්න. නැවත මතක් සාදුකාරයක් දෙන්න. හොඳයි. දැන් අපි හොඳට අහගෙන ඉමු. අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ මෛත්‍රී භාවනාව ගැන. මෙත්තා චේතුමිති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් සුවඳ හමන වේලාවක් එක්තරා සුවඳවත් තැනකින් මලක් වගේ තැනකින් සුවඳ විහිදෙන තරම් ඊටාම ස්වල්ප මොහොතක් හරි සියලු සත්වෝ සුවපත්ත්වා කියලා එක පුද්ගලයෙකු අරමුණු කරගෙන හරි මෙත් සිතවිල්ල වඩනවා නම් ඒ මෛත්‍රී සිතවිල්ල ආනිසංස කොච්චරද කියලා දන්නවද? අනිත් සියලුම අපි කරන ලෞකික පින්දහම් වලින් පින්දහම් ටික ඔක්කොම එක පැත්තකට දැම්මත් අර මෛත්‍රී වැඩිම ආනිසංසයෙන් 16න් පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා. ඔබ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා නම් උන්වහන්සේගේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියලා පිළිගන්නවා නම් මේක අපිට විශ්වාස කරන්න වෙනවා. අපි යම්තා ලෞකික මට්ටමේ කරන පින්කම් තියෙනවා නම් දන් දීම, සිල් රැකීම ආදී සියලුම පින්කම් එක පැත්තකට දැම්මම සාංගික දානමය පින්කම්, කඨින පින්කම්, සංඝාවාස පූජා මේ සියල්ලම එක පැත්තකට දැම්මත් මෛත්‍රී භාවනාව එක අසුරු සැනක් ගන්න මොහොතක් වැඩීමෙන් 16 කලාවක් තරම්වත් වටින්නේ නැහැ කියලා. ඒ තරම් ප්‍රබල කුසලයක් තමන්ගේ ආධ්‍යාත්මික වශයෙන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මානසිකව සුවිසාල පරිවර්තනයක් වෙනවා. ඒක මෛත්‍රී සාගත මෙත්තා චේතුමුත්‍ය විතරක් නෙවෙයි මෙත්තා සාගත මනෝ කර්මය විතරක් නෙමෙයි මෙත්තා සාගත මනෝ කර්මය වඩන කෙනා, මෛත්‍රී භාවනා වඩන කෙනා, මෙත්තා සාගත වචී කර්මය, මෙත්තා සාගත කාය කර්මය කියන මේ තුනින්ම කරන්නට ඕන. මෛත්‍රී සාගතව හිතන්නට ඕන, මෛත්‍රී සාගතව කටයුතු කරන්නට ඕන, මෛත්‍රී සාගතව කතා කරන්නට ඕන. අනිත් අය ඉන්න ස්ථානයේ නැති ස්ථානයේ දෙපළදීම අපි මේ සිතුවිල්ල තියෙනට ඕන. දැන් බලන්න පාරේ යනකොට ගලක් එහෙම පාරට වැටිලා තියෙනවා නම් Tamanta අයින් කරන්න පුළුවන් එක අයින් කරන්න. ඒ පාරේ අද කිහෙල්ලෙල්ලක් වැටිලා තියෙනවා නම් ඒක අයින් කරන්න. ඔබේ ගේ ඉස්සරහා කොළයිත්තක් වැටිලා තියෙනවා නම් වැස්සට වතුර ඇවිල්ලා වැලි ටිකක් පස් ටිකක් පාට ගිහලා තියෙනවා නම් ඒක සුද්ධ කරන්න. පින්නතුනේ මෙතනින්ම අපි දේවල් ආරම්භ කරන්න ඕනේ. දැන් මෙතන අපි ලොකු ශ්‍රමදානයක් තියෙයි කිව්වොත් එනවා අපි නේ ඇවිල්ලා වාස් ශ්‍රද්ධාවෙන් කරනවා. නමුත් පින්නතුනේ ශ්‍රමදානේ තමන්ගේ ගෙදර ළඟින් පටන් ගන්න ඕන. ඔබේ ගෙදර ඉස්සරහා පාර ලොකු පාරක් වෙන්න පුළුවන්, කුඩා පාරක් වෙන්න පුළුවන්, කොහම වුණත් වැස්සක් වැහැල ඉවර වෙච්ච ගමම පින්නතුනේ ඒ පාර ඉස්සරහා ටිකක් සුද්ධ කරන්න. ඒ පාරේ තියෙන කානුව සුද්ධ කරන්න. ඒ පාරයින වල්පල හැදලා තියෙන ඒ ටික විසිකැත්තක් අරන් සුද්ධ කරන්න. ඔබට බැරි නම් දරුවෙකුට හරි කියලා කරන්න. ඒ නැත්නම් අඩු ගන්න කියාක් හරි දීලා හරි ළඟ ඉන කෙනෙකුට කියලා හරි ඒක කරන්න. ඔබේ ගෙදර ළඟ යන කොච්චර නම් පිරිසක් ඔබ ගැන ප්‍රසන්න සාගත වෙතන යනවද? ඔබේ ගෙදර ඉස්සරහා මල් පෙර ටිකක් හිටවල තියන පන්සලට යන මල් ටිකක් කඩා ගන්න. නැත්නම් මිට රෝස මල් වගේ වනම් එච්චර කැමති නෑ කට්ටිය කඩා යනවටනේ. ඒ වයි ඉතින් ඇතුලෙන් හිටව ගන්න කමන්නේ. ගෙදර ඉස්සරහා හරි අඩුම ගානේ වතු සුද්ධ ගහක්, අරලිය පැලයක්, නැත්නම් කහමල් ගහක් ඒ වගේ දෙයක් හරි ඉස්සරහ හිටවල තියන පන්සල යන කෙනෙකුට මලක් කඩාගෙන යන පින්තුනි. මෙතනින් පින්තුනි ලොකු ගුණයක් ඔබේ දින වෙනවා. ඒ විතරක් නෙවෙයි ගෙදරින් ළඟ යන හැම කෙනෙක්ම ඔබ ගැන ලොකු ප්‍රසාදයකින් යන්නේ. ඔබේ ගෙදර දිහා බලන්නේ හරිය සතුටින්. ඇතැම් විට ඔබේ ගෙදර ඉස්සරහා බුදු සරණයි නැත්නම් මේ නිවසේ යහපතක් ඒවා කියලා බෝඩ් එකක් ගහලා තියෙන පුළුවන්නේ. හැබැයි ඔබේ ගෙදර ඉස්සරහ අපිරිසිදු නම් ඒ යන අයට එහෙම හිතෙන්නේ නැහැ පින්නතුනි. ඔබේ ගෙදර ඉස්සරහ බෝඩ් එකක් ගහලා නොතිබ්බත් ගෙදර ඉස්සරහ පාර ලස්සනට පිරිසිදු කළා නම් තියෙන්නේ ඒ යන අය ඔබ ගැන හදවතින් ආශිර්වාද කරනවා. ඔබට විතරක් නෙවෙයි අනේ හොඳ අම්මා තාත්තගේ දරුවේ අනේ මේ ගෙදර ඉන්න අය හරිම හොඳයි කියලා එහෙම හැඟීමෙන් ඔබ දෙස බලනවා. මෛත්‍රී සාගර සිතිවිලි දිනුනාම කරන දේවල් පින්නතුනි. මෙන්න මෙතනින් ආරම්භ වෙන මේ දේ සම්බේ සත්තා බවන්ත සුගේ තත්තා සියලු සත්‍යෝ සුවපත්ත්වාගෙන ප්‍රාර්ථනා වැඩි කරගෙන මාතා යථානි යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒ වම්පි සම්බ භූතේසෝ මාන සම්භාවය පරිමාණ කියලා සඳහන් කරනවා. අම්ම කෙනෙක් ඒ අම්මට එන්න එකම දරුවාට යම් කිසි සෙනෙහස ආදරයක් දක්වනවා නම් අන්න ඒ එවැනි සෙනෙහසකින් ලෝකේ හැමදෙනා කෙරෙහිම බලනවා කියලා. ඉතින් අපි දන්නවා මේ පන්සලේ ඉන්න පින්නතුන් එහෙමයි තමයි හුඟක් ඉන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලා ගැනත් ගෞරවයෙන් මෛත්‍රියෙන් වැඩ කටයුතු කරනවා. පන්සලට පැවිදි වෙන ළමෙක් ආවත් ඒ ළමයා ගැනත් දරුවෙක් වගේ හිතලා නේද අපේ මේ මෑණිවරු බොහොම ආදරෙන් කටයුතු කරනවා. දානමාන ටික ගෙනලා දෙනවා. එහෙම කරන පින්නතුන් තමයි ඉන්නේ. ඉතින් ඒ ගුණයන් තව තවත් පින්නතුන් ඔබේ ජීවිතේ වැඩි වෙන්නට ඕන. ඒ වගේම ඔබ රැකියාවක් කරනවා නම් ඒ රැකියා කරන ස්ථානයේ ඔබෙන් සේවය ගන්න එන කෙනාට ඉතාම මෛත්‍රියෙන් ඒ වැඩේ කරන්න. ඔබේ එහෙම දරුවෙක් යම් කිසි වැඩක් කරගන්න ආව කියන හැඟීමෙන් ඒක කරන්න. ඒ විතරක් නෙවෙයි ඔබ වියපත් වෙච්ච කෙනෙක් විස්රාම ගියපු කෙනෙක් නම් ඔබේ දරුවන්ටත් මේ පණිවිඩය දෙන්න රැකියාවක් කරනවා නම් ඒ රැකියා කරන ස්ථානයේ එන කෙනාට හොඳට ඒ සේවය සපයන්න කියලා. කිසියම් කාර්යාලයකට ඇතැමිට සේවයක් ගන්න එන්නේ සමහර කෙනෙක් බොහෝම දුර බැහැරින්නම් සමහර වෙන තැනක වැඩ කරන කෙනෙක් නිවාඩුවක් දාගෙන ඉන්නේ. කොහොම හරි පින්නතුනේ ඒක නීත්‍යානුකූලව කරන්න පුළුවන් වැඩක් නම් කොහොම හරි ඒක කරන්න තමන්ගේ දරුවන් පුරු කරවන්න දෙන්න. අපි දැකලා තියෙන විදේශ රටවල යම් කිසි ස්ථානයක සේවයක් කරන්න ගිහිල්ලා ඒ සේවය හරියට ඒ ආපෝ කෙනාට ඉෂ්ට වුණොතින් ඒක කළ දෙන්න පුළුවන් වුණොතින් ඔබ විශ්වාස කරන දෙයි ආපු කෙනාට වඩා ඒ සේවය ගත්තු කෙනාට වඩා සතුටු වෙන්නේ ඒ සේවය ලබා දීපු කෙනා. යා සතුටු වෙලා ඇතමිට අප්පුඩියකුත් ගන්නවා මට හොඳට ඒක කරන්න පුළුවන් වුණා කියලා. ඒ තරම්ම ඒ කාර්යාලයේ ඒ කවුන්ටරේ ඉන්න කෙනා සතුටු වෙනවා. ඇතමිට අපේ රටේ නම් එහෙම හිතනවා තමාරුයි. නමුත් වෙනතන ඒ මට්ටමට බැලුණත් කිසියම් ප්‍රමාණයකට කිසියම් කෙනෙක් සාර්ථක වෙනකොට සතුටු වෙන්න. ඒ වගේම මෛත්‍රිය තියෙන කෙනා වෙනත් කෙනෙක් දියුණු වෙද්දී කවදාකවත් සමනාප වෙන්නේ නැහැ. ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. විභාගයක් පාස් වෙනකොට ඒ වගේම හොඳ රැකියාවක් ගන්නකොට වාහනයක් ගන්නකොට ගෙදරක් ලස්සනට හදනකොට ලස්සන ඇඳුම් පැනඳුම් අරන් ඇඳන් යනකොට සතුටු වෙන්න තියෙනතුනි. ඔබේම ළමයෙක් දියුණු වෙන වගේ කියලා හිතන සතුටු වෙන්න. දරුවෙක් විභාගයක් පාස් වෙනකොට සතුටු වෙන්නේ දරුවට මොන හරි තෑග්ගක් දෙන්න. අසලැසි ගෙවල් වල ළමයි විභාගයට එහෙම යන දවස්වල ඒ ළමයට පෑනක් පැන්සලක් හරි දෙන්න වෙනතුනි. කොච්චර සතුටක්ද ඔබ දීපු පෑන අරගෙන ගිහිල්ලා ළමයි ශිෂ්‍යත් විභාගෙ ලියනවනම් ඔබ දීපු පොතක් අරන් ගිහිල්ලා කෙනෙක් විභාගයක් ලියලා සමත් වෙනවනම් කොච්චර සතුටක්ද ඒක. ඒක පින්නතනෙ ඔබේ දරුවෙක් විභාගයක් සමත් වෙනකොට වනාය තැමිට ඔබට සතුටක් එනවා ඔබ ඒ ගැන හිතනකොට. නිකන් සරල උදාහරණයක් කියන්නම්. ඔබේ දරුවට ඔබ දරුවෙක් ඉන්නවනම් ඇඳුම් කියන්න තරහ දෙලා ඇද්ද සාමාන්‍යයෙන් දරුවා අවුරුදු 15ක් විතර වෙද්දි දරුවට ඇඳුම් සූට් අඩුම වශයෙන් 100ක් අරන් දෙලා ඇති ඔබ. දරුවට සෙරෙප්පු කොටන් අඩුම ගන්න 25ක් අරන් දෙලා ඇති ඔබ. දරුවා අවුරුදු 25ක් කැදී ඇදැම්මිට ඇඳුම් සූට් ඇදැම්මිට 4500ක් අරන් දෙලා ඇතිනි. නමුත් ඔබට එක මතකද මෙච්චර සංඛ්‍යාවක් අරන් දුන්න කියලා? දරුවට මතකද? දරුවට මතකත් නැහැ ඔබට මතකත් නැහැ. ඔබට ඒක ඇත්තට දැනෙන්නවත් නැහැ. හැබැයි බලන්න පින්නතුනි ඔබ ජීවිතේ එක දවසක් එක ඇඳුමක් දුප්පත් ළමයෙකුට අරන් දුන්නොත් එක ළමයෙකුට සෙරෙප්පු කොටමක් අරන් දුන්නොත් දුප්පත් ළමයෙකුට සම්පත්තු දෙකක් අරන් දුන්නොත් අසරණ ළමයෙකුට අවුරුද්දට පොත් බෑග් එක පොත් සෙට් එක අරන් දුන්නොත් ඔබට ඒක වාරණියක් මතක් වෙන්නේ. ඔබේ දරුවට අරන් දීපු ඇඳුම් සූට් 500 ඔබට මතක නැහැ. අර දුප්පත් ළමයට අරන් දීපු එක ඇඳුම ඔබට මතකයි ජීවිත කාලෙම. ඒ විතරක් නෙමෙයි පිනතුනි ඒ ළමයටත් මතකයි ඔබ අරන් දීපු එක. ඔබේ දරුවට අරන් දීපු ඇඳුම් සූට් 100ේ දරුවට මතක නැහැ. අර පිටස්තර දරුවට අරන් දීපු එක ඇඳුම ඒ දරුවටත් මතකයි. ඒ දරුවට අරන් දීපු එක සබත්තු කොටම ජීවිත කාලෙම මතකයි ඇතැම් විට. ඔබේ ළමයෙක් ඔබට නොසලකන කාලෙක ඔබ අසරණ වෙලා කියලා ආරංචි වුණොත් අර එක සබත්තු කොටම අරන් දීපු ළමයා ලංකාවේ නම් ඉන්නේ කොහේ හිටියත් ඔබ හමු වෙන්නේ නැව එදාට. ඔබ විශ්වාස කරනවද ඒක? ඔබ අසරණ වෙලා කියන ආරංචි වුණොත් ඔබ එක අවුරුද්දකට පොත් සෙට් එක අරන් දීපු ළමයා කොහේ හිටියත් එදාට ඇතැම් විට ඔබ හොයාගෙන ඉන්න පුළුවන්. ඔබ හොයාගෙන නාමල්. ඔබට ඒ ගැන හිතනකොට අවසාන මොහොතේ ලොකු සතුටක් ඇති වෙනවා. මේක තමයි පින්තුනි පින්කම් වල තියෙන වෙනස. පින්කමකයි සාමාන්‍ය කටයුත්තකයි අතර තියෙන වෙනස මේක. ඇයි ඒකට හේතුව? ඒ දේ කරන එක පින්තුනි ලෙහෙසි නෑ. ඒක හරි අමාරුයි. ඔබේ දරුවට සම්පත් කෝට්ටමක් අරන් දෙන්න කියලා ඔබ දෙවතාවක් හිතන්නේ සල්ලි තියෙනම් දරුවට අරන් දෙනවා ඒක. හැබැයි පිටස්තර දරුවෙකුට සම්පත් කෝට්ටමක් අරන් දෙන්න කියලා හිතුවදී ඔබ බාර කීයක් හිතනවද මේක කරනවද නොකරනවද කරනවද නොකරනවද කියලානේ. ඒක තමයි දානංච යුද්ධංච සමාන මහෝ කියන්නේ. දාන යුද්ධයක් හා සමානයි කියලා. ඇත්තම විට පින්තුනි ගෙදරට දුන්නට ඒක දානයක් වෙන්නේ නැහැ. ගෙදරට දෙන එක යුද්ධයක් නෙවෙයි. හරිය ලේසි ඒක කරන්න. නමුත් පිටස්තර කෙනෙකුට කරනකොට ඒක ලොකු යුද්ධයක් කළ කරන්නේ. ඒක බාහිර යුද්ධයක් නෙවෙයි. අභ්‍යන්තර යුද්ධයක්. අන්න ඒ ධානි සංසපින්තුනි වාක් තියෙනවා. මෛත්‍රිය දිනනට එක පැත්තකින් මේ වගේ ලෝකයේ කෙරෙහි පරිත්‍යාග සීලය වෙනවා. අනිත් කෙනෙක් දිනනට සතුට වෙනවා ඒක නා. අනේ කොච්චර හොඳද? යා ලස්සන ගයක් හදාගෙන ඉන්නවා. ලස්සන වාහනයක් තියෙනවා. අනේ සාදු සාදු කියලා අනුමෝදන් වෙන එක. යා කොච්චර අමාරු දේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. කොච්චර ඉගෙන ගියාගෙන මහන්සි වෙලා සසරත් පින්කම් කළා වගේ නේ. එහෙම සතුට වෙන අමාරු නම් හිතන අනේ මේක නාද පිටස්තර කෙනෙක් වුණාට මීට කලින් මගේම දරුවෙක් වෙලා හිටිය කෙනෙක්. මගේම අම්මා තාත්තා වෙල හිටිය කෙනෙක්. මගේම සහෝදර සහෝදරයන් වෙල හිටිය කෙනෙක් තමයි මේ අද දිනු වෙල ඉන්නේ කියලා එහෙම හරි හිතලා පිනුතුනි සතුට වෙන දෙන්නේ. අන්න ඒක ලොකු ගුණයක්. අපිට බොහෝ වෙලෙ පිනුතුනි අපේ ජීවිතවල ලස්සන නැති වෙන්නේ මේ අනිත් කෙනෙක් දිනු වෙද්දී අපට ඒක විඳගන්න බැරි කම. ඇයි එහෙම වෙන්නේ? අපිට අනිත්ය ගැන මෛත්‍රියක් නැති කම පිනුතුනි. මෛත්‍රී සිතවිල්ල දිනු කරනවා නම් මෛත්‍රිය දිනු කරන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ. එයාගේ ළඟ කරුණාවක් තියෙනවා. එයාගේ ළඟ මුදිතා ගුණයක් තියෙනවා. එයාගේ ළඟ උපේක්ෂාවක් තියෙනවා. මෛත්‍රියෙන් දිනු වෙන කෙනා අනිත් කෙනා කෙරෙහි මෘදු සිතක් ඇති කරගන්න කෙනා අනිත් කෙනාට දුකක් ඇති වෙන වෙලාවෙදී ඒ දුකෙන් යා නිදහස් කරවන්න මහන්සි වෙනවා. මොන වගේ දුකක්ද පින්නතුනි? සාමාන්‍යයෙන් ආහාරයක් නැති කෙනෙකුට කෑම ටිකක් දෙන එක, ඉගෙන ගන්න අපහසු කෙනෙකුට උදව්වක් කිරීම, ගෙයක් අමාරු කෙනෙකුට ගෙයක් හදන්න උදව්වක් කරන එක, බෙහෙත් එකක් අවශ්‍ය කෙනෙකුට බෙහෙත් එකක් අරන් දීම, මේ වගේ දේවල්ින් තමයි ලෝකය උපස්ථාන කරන්නේ. අපි ඒ දේ කරනවා. නමුත් පින්නතුනි ධර්මයේ දන්න කෙනෙක් නම් කෙනෙකුට කරුණාවෙන් පිළිවෙන පොතෙන්ටද? කෙනෙකුට සැබෑ ලෙසම අපි උපකාර කරන්න ඕන කරුණාව දිගෙන එන්න කොහොමද? ඒ කෙනා මරණයෙන් පස්සේ දුගති ගාමි නොවන විදියට සුගති ගාමි වෙන යාට උදව්වක් කරන්න ඕන. මෙන්න මේ උදව්ව තමයි ලොකුම උදව්ව. එහෙනම් අපේ නිවසේ කරන පින්කම් වලදී අපි යට උදව් කරගන්න ඕන, සම්මාදම් කරගන්නට ඕන. අපි පින්කමක් කරාම යාට අනුමෝදන් වෙන කියලා, සාදු සාදු කියලා අනුමෝදන් වෙන කියලා කියන්න ඕන අපි. ඔබේ ළඟ ජංගම දුරකථනෙම තියෙනවා නේ. ඔබ පින්කම කරපු වෙලාවේදී පින්තූර ගහන්න. පින්තූරයක් අරගෙන ඔබේ යාළුවන්ට ඒ පින්තූර යවන්න. අපේ ගෙදර පින්කම කළා, ඔබත් අනුමෝදන් වෙන කියලා. ඒ සුළු දේ ඉඳන් පින්තුනේ අනිත්‍යයට පිටක් වෙන පිලිස ඉන්න. දැන් බලන්න අද අපි මෙතන 30ක් 40ක් කට්ටිය ඉන්නවා. අවුරුදු තව 10ක් 20ක් 30ක් 50ක් ගියාම බලන්න පින්තුනේ අපි කොහෙද ඉන්නේ? අපි මේට වඩා හුඟා වෙනස් ලෝකවල ඉන්නේ. අද අපි පරිහරණය කරන මේ ශරීරය දන්න කොහෙද? එදාට මේ මහ පොළවේ වැලියට පස්කඩ ගාන්න ගිහිල්ලා දූවිලි වෙලා. නමුත් අපේ විඥානේ වෙනස් තැනක බැසගෙන අපි පොත නැද්ද අපි තව අවුරුදු 30ක් 40ක් යද්දී. අනේ නැවත ප්‍රතිසන්දි ගන්න ස්ථානයේ සුගති තැනකටපත් වෙන්නට පිනතුණි අපි අනිත්‍යයට උදව් කරන්නට ඕන. මෙන්න මේක තමයි කරුණාව තියෙන කෙනා සැබෑ කරුණාව තියෙන කෙනා සලකන ස්ථානය. අනිත්‍ය මුදිතා ගුණය. මුදිතාව කියලා කියන්නේ අනිත් කෙනෙක්ගේදී දිනුවේදී සතුට වීම. අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් ලස්සන රූප සම්පන්නයෙන් නිරෝගී භාවයෙන් කෙනෙක් හොඳට ඉන්නකොට පින්නොතනි සතුට වෙන්නට ඕන. කෙනෙක්ගේ ලස්සන ශරීරයක් තියෙන කෙනෙක් දැක්කහම සතුට වෙනා හොඳයි කියලා කියන්නේ. ඇතැම් දෙ මේ රටවල ඉඳන් නම් එහෙම කියන්නේ නැහැ නේද කෙනෙක් ලස්සන නම් ඔයා හරි ලස්සනයි කියලා සමහර පිට රටවල ඉඳන් කට්ටිය පින්නොතනි කියනවා. අපේ සංස්කෘතිය ඒකට එච්චර කුරු වෙලා නැහැ. එහෙම කිව්වම මේ ඇත්ත නා බොහොම ස්තුති කියලා කියනවා. වෙනත් කෙනෙක්ගේ ලස්සන පොණ්ඩේ ලස්සනට පියරලා තියෙනවා නම් ඇඳම ලස්සනට ඇඳලා තියෙනවා නම් ඇතැම් ලස්සන බල්ලෙක් අරගෙන යනවා නම් ඔයාගේ බල්ලා හරිම ලස්සනයි කියලා කියනවා. ස්තුති කියලා කියනවා. ඒ හැම දෙයකම අනිත් කෙනාගේ සතුට ප්‍රකාශ කරන්න එක. පින්නොතනි මේ හැම දෙයින්ම අපේ හිතයි ලස්සන වෙන්නේ. අපේ හිතට පිරිකර මේ දෙන්නේ. හිතට තෑගි මේ දෙන්නේ. හිත අලංකාර කිරීමයි මේ කරන්නේ. එතනින් නවතින්නේ නැහැ පින්නොතනි. සැබෑ ලෙසම අපි කෙනෙකුට පිහිට වෙනවා කියලා කියන්නේ ආඩ දුකෙන් නිදහස් වෙන උදව් කිරීම. ඇත්තටම අපි ජීවිතයේ සමහර අය සතුටෙන් ඉන්නවා සැප විඳිනවා කියලා හිතලා ඊර්ෂ්‍යා කරනවානේ. නමුත් පින්නොතනි මම හිතන් ඉන්නේ ධර්මය දන්නේ නැති කෙනෙක් නම් ඊර්ෂ්‍යා කරනවත් දන්නේ නැහැ කියලා. ධර්මයේ දන්නේ නැති කෙනෙක් ඊර්ෂ්‍යා කරන විදිහවත් දන්නේ නැහැ. ඇයි ඒ? ඊර්ෂ්‍යා කරනවා නම් අපි ඊර්ෂ්‍යා කරුවොත් ඒ කෙනෙක් සැප විඳිනවා නම්. ඇත්තටම පින්නොතනි ඔබ හිතනවද මේ මොහොතේ මිනිස්සු සැප විඳිනවා කියලා? ඇහැට දගෙන රූපය බාහිර රූපය කියලා හිතනකොට ඔබ හිතනවද සැප විඳිනවා කියලා? නැහැ පින්නොතනි. මේ මොහොතේ ඇහැට රූපයක් පේනකොට මේ මට පේන්නේ බාහිර දැන් පේන රූපය කියලා අපි හිතුවත් අපි ඇත්තටම සැප විඳිනා නෙවෙයි. අපි ඒ රූපය තුළ හිත බැසගෙන ඒ රූපේ විඥාන ඨිතියක් වෙලා අපි ඇත්තටම ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. මෙන්න මෙතෙන්දී ධර්මයේ දෙවනි පියවරට අපි එන්නට ඕන. අර කම්මස්සකතා සම්මාදිතින් නොනවතී තවත් ඉහළ පියවරක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ඒ මොකද්ද? ඇත්තටම අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන එක තේරුම් ගන්න එක. අපේ ඇසට රූපයක් පේනකොට ඇස හට ගන්නවා. ඒ මොහොතේ ඇසේ ශක්තිය පෙනීමේ ශක්තිය හට ගන්නවා. ඊට අනුරූප වූ රූපය පහළ වෙනවා. ඊට පස්සේ චක්කු විඥානය හට ගන්නවා. ඊළඟට විපාක මනෝ ධාතුව කියන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතුව කියන අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථා කිහිපෙම සලකන්නේ විපාක අවස්ථාවක්. මේක කුසලයක්වත් අකුසලයක්වත් සැපක්වත් දුකක්වත් නෙවෙයි. මේක උපේක්ෂා සාගත මට්ටමක්. මේක පිරිසිදු මට්ටමක්. මේ අත්දැකීම ඒ විඥානය සඳහාම කැප වෙලා යනවා. ගිහිල්ලා අපි යමක් හඳුනා ගන්නකොට ඇසෙන් දකින රූපයක්, කනෙන් අහන ශබ්දයක්, නාසයෙන් දෙන ගඳ සුවඳක්, දිවට දෙන රසයක්, කයට ලැබෙන පහසක් අපි හඳුනා ගන්නකොට හඳුනාගන්නේ මොකකින්ද? අපි හඳුනාගන්නේ චක්කු විඥාණයෙන්වත්, සෝත විඥාණයෙන්වත්, ගහන විඥාණයෙන්වත්, ජීවා විඥාණයෙන්වත්, කාය විඥාණයෙන්වත් නෙවෙයි. අපි යමක් තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මොකකින්ද? මනෝ විඥාණය. ඔබ මේ බණ කියන හාමුදුරුවෝ කෙනෙක් කියලා තේරුම් ගත්තත් තේරුම් ගන්නකොට මර මුල් අධ්‍යයකින් ටික සියල්ලක්ම පසු කළ ගිහිල්ලා තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය. මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්නකොට මොකද්ද වෙන්නේ? මේ අවස්ථාවෙන් තර මුලින් තිමිච්ච ඇස රූපය චක්කු විඤ්ඤාණය චක්කු සම්පස්සේ මේ අවස්ථා ගාන හටගෙන නිරුද්ධ වෙලත් අවසන්. පින්නතුනි මෙන්න මේ අවබෝධය අපට ලැබුණොත් මෙතෙන්දි තමයි අපි ඉන්න මෝහය අවිද්‍යාව අපිට තේරුම් යන්නේ. මෙන්න මේක තේරුම් යනවත් එක්කම අපි ඇසෙන් රූපයක් දැකලා ඒ රූපයට ආසාවක් රාගයක් නැත්නම් ද්වේෂයක් ඊර්ෂ්‍යාවක් හට ගන්නකොටම අපිට අපි සිහියෙන් නම් ඉන්නේ අපිට අපි ගැනම ලැජ්ජාවක් හට ගන්නවා. ඒකට කියනවා අට්ඨේයති හරායති නිගුච්ඡති කියලා. ලැජ්ජාවත් ඒ වගේම පිළිකුලක් හටගන්නවා ඇසින් දකින රූපයට ආසාවක් හටගන්නකොට. අමනාපයක් හටගන්නකොට ඊර්ෂ්‍යාවක් හටගන්නකොට. ඇයි ඒකට හේතුව? අපිට අපි ගැනම මුලාවක් හටගන්නවා. රාත්‍රී කාලේ අපි එළියට බැහැලා අහස දිහා බලනකොට අපිට තාරකා පේනවා. අපි ලස්සන තාරකාවක් කියලා හිතනවා. ඇතැම්මිට පින්නතුනේ තාරකාවක් කියලා හිතුවට ඒක තාරකාවක් නෙවෙයි, ඒක ඇතැම්මිට මන්දාකිණිය ගැලැක්සියක් කියලා. ඒ ගැලැක්සිය ඇතැම්මිට ඉතාම ඈතින් තියෙන්නේ ආලෝක වර්ෂ සිය ගාණක්, දහස් ගාණක්, ඇතැම්මිට ආලෝක වර්ෂ ලක්ෂ ගාණක්, ආලෝක වර්ෂ මිලියන ගාණක් කලින් ආපු ආලෝකයක් තමයි දැන් අපේ ඇහැට පේන්නේ. අපි හරිය ලස්සනයි කියලා තාරකා දිහා බලාගෙන ඉන්නවනේ. ඒ බලාගෙන ඉන්න මොහොතේ පේන ආලෝකය මේට අවුරුදු දහස් ගානකට කලින් එතනින් නික්මෙච්ච ආලෝකයක් තමයි දැන් අපේ ඇහැට පේන්නේ. අපේ ඇහැට මේ වෙලාවේ ඒක පේනකොට ඇතැමිට ඒ පේන ගැලැක්සිය විනාශ වෙලා තියෙනවා. දැන් මේ විශ්වයේ තිබෙච්ච තැනවත් නැහැ. පින්නතුනි ආලෝක වර්ෂයක් කියලා කියන්නේ එක තත්පරයකට සැතපුම් 186,000කින් ගමන් කරලා ඒ තත්පරය විනාඩි මෙහෙම වැඩි වෙලා, පැය ගාණෙන් වැඩි වෙලා, දවස් ගාණෙන් වැඩි වුණාට පස්සේන ගානට තමයි ආලෝක වර්ෂයක් කියලා කියන්නේ. ඒ තරම් අති දීර්ඝ කාලයක් දීර්ඝ ප්‍රමාණයකින් එන ආලෝකයේ වගේමයි පින්නතුනි ඔබට මේ මොහොතේ ඔබේ ඇස් දෙකට පේන මේ හාමුදුරුවොත් එහෙමයි. ඔබට පේන නිරුද්ධ වෙච්ච රූපයක් මේ පේන්නේ. මේ ඔබ හඳුනාගන්නේ මනෝවිඤ්ඤාණය. මේ හාමුදුරුවෝ කියන බණට එක ලස්සන හෝ අර්ථවත් කියලා හෝ තේරුම් ගන්නෙත් සෝත විඤ්ඤාණය නෙවෙයි, ඒක තේරුම් ගන්නකොට මනෝවිඤ්ඤාණය. පින්නතුනි ඔබ දරුවේ කියලා හඳුනා ගන්නකොට, ඔබ ඔබේ රූපය කියලා ලස්සනයි කියලා බලනකොට, කවුරු හරි බැන්නා කියලා හිතනකොට, අහවල කෙනා ලස්සනයි කියලා හිතනකොට, මගේ වැඩපලේ කෙනා මට බැන්නයි කියලා හිතනකොට, මේ හැම වෙලාවෙදීම රූපේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක් තියෙනවා. අපිට රූපේට කවදාවත් ළඟා වෙන්න බෑ පින්නතුනි. රූපේට ළඟා වෙන්න බෑ කියලා කියන්නේ වර්තමානයේදී අපිට රූපයක් හඳුනා ගන්න බෑ. ඇහැට පෙනෙන රූපේ විතරක් නෙවෙයි, කනට ඇහෙන ශබ්දය, නාසයට එන ගඳ සුවඳ, දිවට එන රසය, නාසයට එන ගඳ, ශරීරයට එන පහස කියන මේ පංච විඥානෙ වෙන දේවල් වර්තමානයේ අපිට කවදාවත් තේරුම් ගන්න බෑ. අපි තේරුම් ගන්නේ නිරුද්ධ වෙච්ච රූපයක් තමයි තේරුම් ගන්න මේ පිණිස. මෙන්න මේ අවබෝධය අපට ආව නම් ආපු පමණට පිණිතුනි අපි දැන් ඉන්න මට්ටම මොකද්ද කියලා තේරුම් ගන්නවා. ලෝකයේ ලස්සනයි කියලා ඔබ වාහනයක ලස්සනට යන්න පුළුවන්, රසවත් කෑමක් කන්න පුළුවන්, මගුල් ගෙදරක සින්දු අහලා ලස්සන ලයිට්ස් ළඟ ඉන්න පුළුවන්. ඒ මොනවා කළත් මේ අවිද්‍යාවෙන් අර ආකාශයේ ආලෝක වර්ෂ ලක්ෂ ගානකට කලින් විනාශ වෙච්ච ගැලැක්සියක් දිහා බලාගෙන සතුටු වෙනා වගේ මේ ඉස්සරහා සින්දු කියන කෙනා දිහා බලාගෙන ඉන්නේ තමන්ගේම මනසෙන් මේක අත්විඳින වෙලාවක් කියලා ඔබ දකිනවා. පින්නතුනි මේක එක තත්පරයක් හරියට අනේ මේ වගේ යථාර්ථයක් ලෝකෙ තියෙන කියලා. මෙන්න මේක තමයි ලෝකෙ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට අනාවරණය කරන යථාර්ථය. මෙන්න මේ යථාර්ථයක දවසක් අපි තේරුම් ගත්තොත් මේ හට ගැනීම නිරුද්ධ වීම හේතුඵල ධහම අනිත්‍යතාවයේ පරිසම්පාදයේ එක දවසක් අපි තේරුම් ගත්තොත් යෝචේ වාස සතන් ජීවේ අපස්සෝ ධම මුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම මුත්තමං. මේක නොදෙක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා මේ අදාරතේ දැකලා එක දවසක් ජීවත් වෙන්න පුළුවන් නම්, මේ අදාරතේ දැකලා එක දවසක් සිල්වත් වෙන්න පුළුවන් නම්, අනේ සිල්වන්ත භාවය අර සාමාන්‍ය කෙනාගේ ජීවිත අවුරුදු 100ට වඩා වටිනවා. මේ අවබෝධයෙන් අපි ඉන්නවා නම් අපිට මරණාසන්න වුණා කියලා කලබල වෙන දෙයක් නැහැ පින්නතුනි. ආයුෂ වැඩි කරගන්න කියලා අපි අන්තිම මොහොතේ එච්චර කලබල වෙන්නේ නැහැ. ඇයි? අපි ගත වෙන හැම දවසකදීම අවුරුදු 100කින් අපි ආයුෂ අපි වැඩි කරගෙන ඉන්නේ. හැමදාම අපි සිල්වත් වෙන්නවා, හැමදාම ධර්මයේ දකිමින් ඉන්නවා, හැමදාම අපි සමුදේවයන් මෙනෙහි කරමින් ඉන්නවා. ඒ ඉන්න හැම මොහොතකම අපි අවුරුදු 100ක් අපේ කායික වයසට නෙවෙයි ආධ්‍යාත්මික වයසට එක් කරගෙන ඉන්නේ. අපිට බයක් නැහැ පින්නතුන ඕන වෙලාවක මේ තියෙන සම්පත් එකත් හැරලා දරුවන්ට ඥාතින්ට බාර දීලා මේ පරණ ශරීරියත් අයින් කළා හොඳ මීට වඩා පහසුකම් තියෙන තැනකට යන්නට අපි සියලුම වටා පිටාවේ දාට සකස් කරගෙන ඉන්නේ. මේ සම්බුද්ධ ශාසනයෙන් අපි උපරිම ඵල ප්‍රයෝජන ලබාගෙන ඉන්නේ. ඉපිනුතු මේ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ හුඟක් ධනෙ ලැබීමවත් හුඟක් උපාධි රැස් කර ගැනීම විතරක්වත් නෙවෙයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේ හැබෑ දක්ෂතාවය මොකද්ද? සුසුකම් මත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහෙරාම අවේරිනෝ. සැපසේ ජීවත් වෙමු. වෛර කරන මිනිසුන් අතරින් තමා වෛර නොකරන කෙනෙක් ඉදිරි ජීවත් වෙන්න කියලා දේශනා කළා. මෙන්න මේක තමයි අපේ දක්ෂත. අනිත් අයත් එක්ක අමනාප වෙලා ඉන්නේ කොයි වෙලේ. මම එහෙම අමනාප වෙන කෙනෙක් නෙවෙයි. කවුරුහරි කෙනෙක් ඔය අමනාපද කියලා ඇහුවොතින් මං කියපු දෙයට අමනාපද කියලා ඇහුවොතින් ඔබ කියන්න මාව එහෙම ලේසියෙන් අමනාප කරගන්න බෑ කියලා. මාව එහෙම ලේසියෙන් කේන්ද්‍ර ගස්සන්න බෑ කියලා ඔබ කියන්න. අන්න ඒක තමයි අපේ දක්ෂතාවය. සුසුකම් මත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා. වාදේනා මානසිකව අසහනේ මානසික රෝගී වෙලා ඉන්නේ. රාගාදී විතර්ක වලින් මානසික රෝගී වෙල මේ ලෝකේ ඉන්නේ. අන්නේ මානසික රෝගීන් ඉන්න ලෝකේ මම මානසිකව නිරෝගී වෙන්න කෙනෙක් කියලා හිතන්න. කායික වලින් දුක් තියෙන පුළුවන් ඒක වළක්වන්න අමාරුයි පිනතුනි. නමුත් මනසින් නිතරම නිරෝගී මනසක් ඇති කරගන්න. සුසුකම් මත ජීවාම උසුකේසු අනුසුකා උසුකේසු මනුස්සේසු විහරා මනුසුකා. ලෝකේ බොහෝ අය නිතරම තවත් දෙයක් ලං කරගන්න තමන්ගේ ප්‍රමාණය වැඩි කරගන්න උත්සාහ කරන ලෝකෙක ඉන්නේ. අන්න එවැනි ලෝකෙක මම ඒ ලෝභයේ පිටපස්සේ දුවන කෙනෙක් නෙවෙයි කියලා තමා ගැනම හිතලා සතුට වෙන්නේ. සුසුකම් මත ජීවාම යේසන්නෝ නැති කිංචනං පීතිමක්ඛා බවිස්සාම දේවා ආවස්සරායත. මගේ ළඟ කිසිදු ක්ලේශයක් නැති වෙන විදියට රාගය ද්වේෂය විතරක් නෙවෙයි මෝහයත් නැති කරලා හැම සිතුවිල්ලක්ම වෙන අවස්ථාවේ කුමන හෝ දෙයක් රූපයක් මතක් වෙච්ච අවස්ථාවේදී සිහි කරන්න මේ මට මතක් වෙන්නේ රූපය නෙවෙයි ඒ නිරුද්ධ වෙච්ච රූපය අරහා මේ මනෝවිඥාණයෙන් දැනගන්න අවස්ථාවක් කියලා හැම මොහොතෙම සිහි කරන්න. ඒ සිහි කරන මොහොතේ ඔබේ සිතේ කිසිම අවකාශයක් නැහැ රාගයකට ද්වේෂයකට ඊර්ෂ්‍යාවකට මෝහයකට කිසිදු විදියෙ ඉඩකඩක් ඒ වෙලාවේ ඔබේ සිතේ නැහැ. ඔබේ සිත ලස්සන සුවඳවත් මලක් වගේ ඉතාම පිරිතුරු පුෂ්පයක් වගේ මනස තියෙනවා. අන්නේ පිරිසිදු මනස ඔබටත් යහපත පිණිස හේතු වෙනවා. ඔබේ අම්ම තාත්තටත් යහපත පිණිස සුගතිය පිණිස හේතු වෙනවා. අන්න ඒ යහපත් මනස තමයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ. අන්න ඒ වෙන මනසක් හදන්නටයි ගෞරවනීය ස්වාමින් වහන්සේලා අතීතයේ හිටිය මහරහතන් වහන්සේලා ඇතුළු මේ ස්වාමින් වහන්සේලා සියවස් 26කට ආසන්න කාලයක් නියුතුම් සද්ධර්මයක් අපට ඉතිරි කළ දුන්නේ අපට දුක් විඳින නෙවෙයි පිනතුනි අපට මේ දුකෙන් නිදහස් වෙන්න. අන්නේ දුකෙන් නිදහස් වෙන්නට අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අපි මේ පින්තුන හැම දිනාටම ආශිර්වාද කරනවා. මේ මුළු ලෝකයේම බොහෝම දුෂ්කර කාලයක ලෙඩ දුක් වලට බියෙන් මරණයට බියෙන් ඉන්න කාලයකයි ඔබ ඉන්නේ. නමුත් එවැනි කාලයක වුණත් ඔබ මේ ධර්මය ගැන ලොකු විශ්වාසයකින් ගෞරවයකින් ඒ කිසිදු දෙයක බිය නොතකා ඔබ බොහොම නිර්භයව මේ ඇවිල්ලා ධර්මයේ හැසිරෙන්නේ ඔබ ධර්මයට තියෙන කැමැත්ත නිසා, ධර්මයට තියෙන ආදරය නිසා, බුදුහාඳුරණ තියෙන ගෞරවය නිසා. අන්න ඒකම ඔබට සුගතිගාමි වෙන්න හේතුවක් වෙනවා. ඒ සිතුවිල්ලම ඔබට නිරෝගී වෙන්නට හේතුවක් වෙනවා. ඒ සිතුවිල්ලම ඔබට තව බොහෝ කාලයක් චිරජීවනයේ ලබන්නට ආශිර්වාදයක් වෙනවා. ඉතින් ඒ සඳහා ඔබට තව තවත් මෙවැනි පින්කම් කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි මේ මව්වරු පියවරු හැම දිනාටම ආශිර්වාද කරනවා. මේ උතුම් පින්කම් ආනිසංසයෙන් මේ කුඩා දූ උතුම් හැම දිනාටම හොඳට ඉගෙන කියාගෙන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන ලෝකෙට සේවය කරන්නට මේ පින්වත් දරුවන් හැම දිනාටමත් නිරෝගී නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් නුතුන් පින්හා මෙයන් සංසෙන් අප නමින් මියගේ ඥාතියෝද මේ පින් අනුමෝදන් වූ සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. රැස් කරගත් නියුතුම් පින් හැමියානි සංසයෙන් සම්මද්දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් ආරක්ෂා කෙරෙත්වා සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් රැකදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ගාථාව කියලා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහේති පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්වත්නි, මුගම්ම සතරටපත් ගන්න. අද දිනත් මේ ඇත්තන් මහ ශ්‍රද්ධාවෙන් විහාරස්ථානට ඇවිදෙලා උසස් සීලක පිළිදලා ධර්ම ශ්‍රවණය කළා, මන භාවනා කළා, සම්බුද්ධ පූජා ආදී පවත්වලා, ඒ වගේම මේ ධර්ම පරිස්කාර ආදී පූජා කිරීම වශයෙන් සිදු කරගත් මේ සියලු පින්න දහම්වල කුසල ධර්මයෙන් ආනිසංසයෙන් පිණුතුන හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්දේ පිපානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා. සොවින්තැ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.